පහුගිය මාසෙක ඇතුළත අපිට පුළුවන් වුණා ලංකාවේ තියෙන ඔලිම්පික් නියෝජනය කරන ක්‍රීඩා විශේෂඥකට අපි ක්‍රීඩිකාවන් ප්‍රයි කරලා තිනවා. ජයග්‍රහණ රාම ඉගලින් අපේ ක්‍රීඩකයන් වාර්තා කරලා තිබෙනවා. ඒක කියන්න කැමති මෙතනදී අපි පොරොන්දු වෙන විදිහට හැම පත්‍රන් පදක්කමක් නම් ලක්ෂ පහක වගේම ඍජු පදක්කමක් සහ ලක්ෂ තුනක් සහ ලෝක පදක්කමක් සහ ලක්ෂයක් විදිහට අපි ඔවුන්ට දෙන ත්‍යාගයක් කරලා දෙන්නේ. කලින් අපි දැක්කා දෙන්න පුළුවන් උපරිම සහයෝගය හැම ක්‍රීඩාවකටම ලැබලා දෙනවා. පහක් කියන්නේ දැන් අපිට සැලකුවේ නැහැ කියලා. ආසියානු සහ ආසියානු මල්ල ක්‍රීඩා තරගාවලිය සඳහා දැම්මම සම්බන්ධ කරගෙන වැඩ කර දෙන්න කරන් ජනතාවට මම කියන්න කැමතියි. ඔබ අපේ ආදරණීය ක්‍රීඩිකයන් කරන් දෙන්න, ඔවුන්ට සහයෝගය දෙන්න, ඔවුන් දිරිවත් කරන්න, ඔබට කළ හැකි සියලු දේ රට වෙනුවෙන් ඉන්දියාවේදී කරමින් ඉන්න.